ළමා ලිංගික අපයෝජන සිද්ධීන්ට අදාළව නඩු විභාග සඳහා වෙනම උසාවිය අපි ඇති කරන්න ඕනේ. එහෙම අපහසුතාවයක් තියෙනවා නම් රට පුරා එක දිනයක් වෙන් කළ යුතුයි. මේ වගේ නඩු විභාග කරලා විසඳුම් ලබා ගන්න. ඒ වගේම වර්තමානයේ මෙවැනි අපයෝජන පිළිබඳව පැමිණිලා හා විභාග කරන්න ගියාපුවම ඒවා අවුරුදු 8ක් නැත්නම් ඊට වැඩි කාලයක් ගන්නවා. ළමා අපයෝජන සම්බන්ධව පැමිණිලි සහ විසඳුම් ලබා දීමට කඩිනම් මහා අධිකරණ පද්ධතියකුත් ස්ථාපිත කරන්න ඕනේ කියලයි අපේ විශ්වාසය. ඒ වගේම මහා අධිකරණය හා නීති දෙපාර්තමේන්තුව තුල ගොඩ ගැසිලා තියෙන මෙවැනි ළමා ලිංගික අපයෝජන කඩිනමින් විභාග වීම සඳහා පළාතකට තිරේක මහා අධිකරණ හැටියට පත් කරනවා නම් කාලෝචිතයි.